අද මේ පින්වතුන්ට ඉතාමත් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්ට ලැබෙනවා. මේ දේශනාව දුකෙන් ඉන්න අයට බොහොම අගෙයි, සතුටෙන් ඉන්න අයටත් බොහොම අගෙයි, බුද්ධ ශාසනයක් මුණගැහිච්ච අයටත් අගෙයි, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙන අයටත් හරිම අගෙයි. එනිසා ඔබ තුළින්ම ඔබට සතුටක් උපද්දවා ගන්න පුළුවන් ඉතාමත් වටිනා ධර්මානුශාසනාවක් අද පුන් පෝය දවසේ ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ වගේම ඔබගේ හිතේ තියෙන ප්‍රාර්ථනා, ජීවිතේ තියෙන ප්‍රාර්ථනා එකම දිශාවකට යොමු කරන්ඩ අද අනුශාසනාවක් ලැබෙනවා. විශේෂයෙන් මට දැනගන්න ලැබුණා අද මේ දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින් විශේෂයෙන් අනුරාධපුර පදිංචිව සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ පිළිකා රෝගියකින් 2021 ඔක්තෝබර 31 දින මියගිය 32 වියේ පසු බුද්ධි අසංක අබේපාල මහත්මයාට අද දවසේ පින් අනුමෝදන් කරනවා. ඒ බිරිඳත් ඒ වගේම යහළු හිතමිත්‍රාදීන් පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් ඒ දරුවා ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕන. ඒ තමයි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් පස්සේ ඒ දරුවට මීටම වසරකට විතර කලින් මේ ධර්මය අහන්න ලැබිලා. ඊට පස්සේ ඒත් එක්කම ඔහුට පිළිකා රෝගයක් වැළඳිලා පිළිකා රෝගයෙන් අසාධ්‍යව සිටිද්දී එතුමා එක දිගට ධර්මයන්ට පටන් අරන්. දැන් ඔන්න රෝගීට බෙහෙත් හෙත් කරගන්නවා, ඒ අතරේ ධර්මය අහනවා. ඊට පස්සේ එතුමා මියයන්ට දින දෙකකට කලින් එතුමාගේ හිතවත් මිත්‍රෙක් මහමෙවුනායි පැවිදි වෙලා සිටිනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට කතා කරලා කියලා දෙනවා, ස්වාමීන් වහන්සේ මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා, ඒක මට ඉෂ්ට කරලා දෙන්න. මගේ ජීවිතේ තව ඒ හැටි කාලයක් ඒ හැටි දවසක් තියෙයි කියලා මට විශ්වාසයක් නැහැ. ඒ තමයි ස්වාමීනි, මම මැරුණට පස්සේ මාගේ මිනිහ බලන්ට මිනිස්සු එනවනේ. ඒ එන මිනිස්සු ගොඩාක් ඔය මලගෙවල් වල කරන්නේ මිනිහට හිසපාත් කරලා වඳිනවා. ඉතින් ස්වාමීනි, මැරිච්ච දරකඩකට වඳින්නේ නැතුව පුළුවන් නම් මගේ මිනිය තියෙන තැන, දේහේ තියෙන තැන ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියලා මිනිය බලන්න එන මිනිසුන්ගේ අතට මල් ටිකක් දීලා ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉස්සරහින් මල් තියලා වඳින්න කියන්න. කුණු දරකඩක් වගේ ශරීරයකට මිනිස්සු ඉස්සපාත් කරනවට වැඩිය තුන් ලෝකේට අග්‍ර බුදුරජාණන් වහන්සේට වඳින එක කොයි තරම් හොඳද. ඊළඟ මගේ ප්‍රාර්ථනාවක් තමයි මේ ලෝකෙටම ධර්මය, මම වෙනුවෙන් ධර්මය අහන්න සලස්වන්න එක දවසක් හරි. මොකද මගේ ජීවිතේම සුවපත් උනේ මේ ධර්මයෙන් නිසා. ඉතින් මේ විදිහට මේ මෙතුමා නැති වෙන්න දවස් දෙකකට කලින් කියා තිබුණා. ඉතින් මලගෙදරත් ඒ විදිහට සිද්ධ වුණා. අද එතුමාගේ අනිත් ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවා. ඒ තමයි ලෝකෙටම ධර්මය අහන්න සලස්වනවා. ඉතින් අද කාලේ මිනිසුන්ගේ ප්‍රාර්ථනා දිහා බලනකොට ඒ මිනිස්සු එක එක දේවල් පතනවා. මිනිස් සමහර අය කියනවා මගේ මිනිහම පරණ ගෙදර තියපල්ලා, ඊළඟට අහවල් මේ විදිහට කරන්න ඕන, මෙහෙමයි මෙහෙමයි කියලා මිනිසුන්ගේ තියෙන ප්‍රාර්ථනා. ඊට අමතරව මිනිසුන්ට අඹදරුවෝ, මොනුබුරු, යාන වාහන, වතුපිටිත් එක්ක බැඳිච්ච චිත්ත සංකල්පනාවක් තියෙන. 99.9% කිව්වට වරදක් නෑ. මිනිස්සු ජීවත් වෙන්න පොරබදිමින් මැරෙන්නේ, මැරෙන්න කැමති නෑ. ඔවුන්ට බොහෝ දේවල් කරන්න තියෙනවා, බොහෝ ප්‍රාර්ථනා තියෙනවා. ඒ නිසා මරණය ඉදිරියේ ඔවුන් බය වෙනවා. මරණය පිළිගත්තේ නැති මරණයට කැමති නැති, මරණයේ සිහි කරන් කරලා නැති, සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියලා සිහි කළා නැති කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා සත්තුන්ට බය කෙනෙක්, සර්පයන්ට බය කෙනෙකුගේ ඇඟට විෂගෝර සර්පෙක් දැම්මට පස්සේ ආ බය වෙන්නේ යම්සේද, ඒ වාගේ මරණ සතිය වඩලා නැති, අත්හැරලා යන්න සිද්ධ වෙන බව සිහි කළා නැති කෙනා මරණය ඉදිරියේ එසේ බය වෙනවා කියවා. මේ සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියලා කලින්ම කල්පනා කරලා නම්, උපන් සත්වයාට මරණය උරුමයි කියලා කලින් කල්පනා කළා නම්, මරණයට දිනයක් වකවානුවක් වෙලාවක් නිමිත්තක් කාලයක් සමයක් නැති බව විශ්වාස කළා නම්, ස්ත්‍රී පුරුෂ උසස් පහත් තරුණ මහලු වයස ඒවා මරණයට බලපාන්නේ නැහැ කියලා ඔහු විශ්වාස කරනවා නම්, ඔහු කරා මරණයේදී ඔහු මරණ ඉදිරියේ බය වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, හරියට සර්පය වල්ලන්න දක්ෂ කෙනෙක් කල් තියාම ඈතින් සර්පය දැක්කට පස්සේ ක්‍රමානුකූලව සර්පයා බයක් නැතුව අයින් කරනවා. ආන් ඒ වගේ කිව්වා මරණයේ ඉදිරියේ බය වෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා මම මේ කාරණාව මතක් කළේ, මේ තරුණ වය අවුරුදු 32ක් කියන්නේ තරුණ වයස. ඒ තරුණ වයසේම අවුරුදු 70ක් 80ක් 90ක් ජීවත් වුණ වයෝවෘද කෙනෙකුට වැඩිය මෝරපු හිතක් ඔහුට ධර්මය තුලින් ඇති වුණා. ඔහු ධර්මය ඇහුවා හෝ ධර්මය ඇහුවේ නැතුවා හෝ කර්මානුරූප ඔහුට පැමිණි පිළිකා රෝගෙන් ඔහුගේ මරණය කොහොමද සිද්ධ වෙනවා. ඒ මරණය සිද්ධ වෙනකොට ඔහුට ධර්මයේ තිබ්බ නිසා සිනහමසු මුහුණෙන් මිය ගියා. ඉතින් ඒ නිසා ඔබටත් එහෙමයි. අපි කවුරුත් හැම දෙයක්ම අත්හැරලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජීවිතේ සුවපත් කරවන මාවතක් අද ධර්ම දේශනාවෙන් පෙන්වන්න මේ දරුවාටත් පින් පිණිස, ඒ දරුවාගේ නම බුද්ධි අසංගාබේපාල. ඉතින් ඒ දරුවාටත් පින් පිණිස, ඉතින් ඒ වගේම ඔබ කාටත් සෙත් පිණිස, ඒ වගේම අපේ ජීවිතේට දහම් පිළිසරණ සලසා ගැනීම පිණිස අද මේ ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරමු. අද ඉතාමත් වටිනා ලස්සන සූත්‍ර දේශනාවක් තමයි අපි ඉගෙන ගන්න. මේ දේශනාවේ නම චූල ගෝපාල සූත්‍රය. මේ ගෝපාල චූල ගෝපාල සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට සතුටෙන් ඉන්න අනුශාසනා කරනවා. නිවන පතන්ට අනුශාසනා කරනවා. ඒ කේන්ද්‍ර කරගෙන අද මේ ධර්ම දේශනාව කරනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වජ්ජ ජනපදයේ උක්කචේලා කියන ගංගාව අයිනේ. මහත් වූ භික්ෂු සංඝයා බුදුරජාණන් වහන්සේ අභිමුඛී වැඩ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝය අමතා වදාලා, මොකද බුදුරජාණන් වහන්සේ මේ ගංගාව දෙස බලද්දී මේ ගංගාවේ මුල් කාලේ මීට බොහෝ කාලයකට කලින් ඒ ගඟේ සිද්ධ වෙන සිද්ධියක් දිවසින් දැක්කා. මොකද්ද බුදුරජාණන් වහන්සේ දැක්කේ? මෝඩ ගොපල්ලෙක් හිතුමතේට තමන්ගේ ගවපට්ටියේ ගවයටක ගඟෙන් එතර කරන්න ගඟට දැම්මා. ඒ ගවයටක ටික දුරක් ගිහිල්ලා සැඩපහරට අහුවෙලා කැරකිලා ගඟේ ගහගෙන ගියා හරක් ටික. දහස් ගණන් ගවයෝ නැසිලා තියෙනවා. මේ විනාශය කළේ අර මෝඩ ගොපල්ලා. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. තව බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා ඉතාම නෝනක්කාර ගොපල්ලෙක්. අර ගඟ හරහා ඉතාමත් පහසුවෙන් ගවයෝ දහස් ගණක් එතෙර කෙරෙව්වා. එයත් මුල් කරගෙන සනාතන දහම පවසන, සත්‍ය පවසන අපගේ සත්‍ය නාම වූ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි දේශනා කරන්නේ. බෝතපුබ්බම් භික්කවේ මාගදකෝ ගෝපාලකෝ දුප්පඤ්ඤ ජාතිකෝ. පින්වත් මහණෙනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. මගදේ ගොපල්ලෙක් හිටියා. ඒ ගොපල්ලා, ඒ ගවය බලන ගොපල්ලා දුෂ්ප්‍රඥයි, නුවණ නැහැ. වැස්ස කාලේ ඉවර වෙලා එන සීතල කාලේ. දැන් අපි ගත්තොත් එහෙම මේ ඉල් පොයෙන් වැස්ස කාලේ ඉවරයි. ඊට පස්සේ මේ දෙසැම්බර් ජනවාරියේනේ සීතල කාලේ. එතකොට වැස්ස කාලේ ඉවර වෙලා එන සීතල කාලේ සරද සමය කියලා කියන්නේ. මෙයා කිසිම කල්පනාවක් වග විභාගයක් නැතුව මෙයා ගවයෝ දාන්නේ කොයි තොටෙන්ද, දැන් ගවයෝ ගඟට ගඟින් එතර වෙන්න ඕන දැන් ගව යන්න. කොයි හරියෙන්ද මේ ගවයෝ ගඟට බස්සන්නේ කියලා බැලුවෙත් නැහැ. ඊට පස්සේ මේ ගවයෝ දැන් මෙතනින් ගියාට වැඩක් පහසුවෙන් ගියාට වැඩක් නැහැ. ගොඩ එහා පැත්තෙන් පහසුවෙන් එගොඩ වෙන්න බැරි නම්. එතකොට එහා පැත්ත බැලුවෙත් නැහැ. මෙහා පැත්ත බැලුවෙත් නැහැ. ඊට පස්සේ වැස්ස කාලේ අවසාන කොට ගඟේ තියෙන සැඩ පහරේ ස්වභාවය බැලුවෙත් නැහැ. මොකක්වත් නැතුව මේ ගවයෝ ටික අර ගඟට දැම්මා. ගඟට දැම්මට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා, අතකෝ භික්ඛවේ ගාවෝ මජ්ජේ ගංගායි නදියා සෝතේ ආමණ්ඩලියං කරිත්වා තත්තේව අන්‍ය ව්‍යසනං ආපජ්ජෙන්සෝ. මැදට ගිහිල්ලා ඒ සැඩ පහරෙන් කැරකිලා ඒ ගවයෝ දහස් ගානම ව්‍යසනයට විනාශයට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඒකට හේතුව මොකද්ද? මේ දුෂ්ප්‍රඥ ගොපල්ලා වැස්ස කාලේ අවසාන මාසයේ සීතල කාලේ ගඟ ගැන ගඟේ ස්වභාවය තේරුම් ගන්න නැතුව, ඊළඟට මෙතර ගැන බලන්නේ නැතුව, ඊතරත් බලන්නේ නැතුව, ඒව සිහි කරන්නේ නැතුව හිතු මනාපේ සත්තු දැම්මා ගඟට. නුසුදුසු තොටුපොලකින් ඊතර කරන්න හැදුවා. නුසුදුසු තොටුපොලකට ගවයෝ දැම්මා. ඒව මේව කෝ භික්කවේ ඒකේච සමනාවා බ්‍රහ්මනාවා අකුසලා ඉමස්ස ලෝකාස. මේ අන්න ඒ වාගේ මෙහි සමන බ්‍රහ්මණයෝ ඉන්නවා. මේ ලෝකයේ ගැන අවබෝධයෙන් තේරුම් ගන්නට අදක්ෂයි අකුසලා. අකුසලා පරස්ස ලෝකාස, පරලෝකයේ ගැන අවබෝධයෙන් තේරුම් ගන්නට අදක්ෂයි, දන්නේ නැහැ. අකුසල මාර දෙයස, මාරයාට අයිති දේ පිළිබඳව දන්නේ නැහැ, අදක්ෂයි. ඊළඟට මාරයාට අයිති නැති දේවල් ගැන තේරුම් ගන්නේ නැහැ, අදක්ෂයි. ඊට පස්සේ මරණයට අයිති දේවල් ගැන තේරුම් ගත්තේ නැහැ, අදක්ෂයි. මරණයට අයිති නැති දේවල් ගැන තේරුම් ගත්තේ නැහැ, අදක්ෂයි. ඊට පස්සේ මෙන්න මේ වගේ සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. අර නුසුදුසු ගොපල්ලා හිතු මනාපෙට අර ගවය ටික ගඟට දැම්ම එක තැනකින් ආන්නේ වගේ. ඉතින් තේසන් යේ සෝතබ්බන් සද්ධාතබ්බන් මඤ්ඤිස්සති. ඉතින් ඔය මෙලොවක් පරලොවක් ගැන, මාරයට අයිති දේවල්, මාරයට අයිති නැති දේවල්, මරණයට අයිති දේවල්, මරණයට අයිති නැති දේවල්, මේවා ගැන අදක්ෂ වූ, ධර්මයේ දන්නේ නැති, දකින්නේ නැති කෙනෙක්ගේ වචනයක් යම් කිසි කෙනෙක් අහන්න ඕන කියලා හිතුවොත්, ඒ අයගේ වචනය විශ්වාස කරන්න ඕන කියලා හිතුවොත්, තේසන්තම් භවිෂ්‍යති දීඝරත්තං අහිතාය දුක්ඛාය, ඒ අයට බොහෝ කාලයක් අහිත පිණිස, දුක පිණිස ඒක පවතෙනවා. බොහෝ කාලයක් අහිත පිණිස, දුක පිණිස පවතෙනවා. ඉතින් බලන්න, ජීවිතය අවබෝධ නොකරගත් කෙනෙකුට හිතුමනාපේ කරුණු කියන කෙනෙක්ගේ දහමක් අහන්න ඕන කියලා හිතුණොත්, විශ්වාස කරන්න ඕන කියලා හිතුණොත්, ඒක බොහෝ කාලයක් අහිත පිණිස, දුක පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහන්නි, ඉස්සර මෙහෙම දෙයක්ත් සිද්ධ වුණා. ඒ මොකද්ද සිද්ධ වුණේ? ඒ තමයි මේ මගදීම හිටියා ගොපල්ලේ සප්පඤ්ඤ ජාතිකෝ හරි නුවණින් යුක්තයි, ප්‍රඥාවන්තයි. එයත් වැස්ස කාලේ අවසානයේ සීතල කාලේ හොඳට ගඟ ගැන නුවණින් විමසලා, ඕරිමන් තීරං සමවික්කිත්වා ඒ ගඟට බහින තැන, ගඟෙන් එතෙර වෙන තැන පාරිමන්තීරං. එතකොට මේ ගඟට බස්වන තැනයි ගඟෙන් ගවය ගොඩේන තැනයි හොඳට කල්පනා කරලා බලලා තමයි ගඟේ වතුරවල ස්වභාවයත් බලලා ගවයෝ ඉතර කළේ. සෝ පටමම් පතාරේසි ඒතේ උසඹා ගෝපිතරු ගෝ පරිනායකා. ඔහු හිතුමනාපේ හරක් දැම්මේ නෑ. ඉස්සල්ලා මෙයා ගෝපිතරු, ඒ කියන්නේ ගවයන්ට පියවරු බඳු උසඹයෝ, ශ්‍රේෂ්ඨ ගවයෝ, හවියත්තිය අධික ගවයෝ, ඊළඟට හොඳට තේරෙන ගවයෝ ටික ඉස්සෙල්ලා ගඟට දැම්මා සුදුසු තොටු පොලින්. මෙතනින් බහින හැටිත් බැලුවා, ගොඩේන හැටිත් බැලුවා. වතුරවල තත්ත්වෙත් ගඟේ ඒ කාලේ තිය වතුර සැඩපහරි ස්වභාවෙත් තේරෙනවා. දැන් මේ ගවයෝ ඉතර කිරීමේ සම්පූර්ණ වැඩපිළිවෙල සහ අපි කිව්වොත් ප්ලෑන් එක, ඒ ඔක්කොම තියෙන්නේ ගොපල්ලා සතුව. ගවයට තියෙන්නේ බස්සපු තනින් බහින එකයි, ඒකේ පීනාගෙන යන එකයි, එගොඩ වෙන එකයි. ඒක තමයි ගවයාගේ තියෙන දක්ෂතාවය. නමුත් ඉතින් ඔය ගවයවමනේ අර දුෂ්ප්‍රඥ ගොපල්ලා එතර කරවන්න හදද්දී ගහගෙන ගියේ. කලව මේ දැම්මා. බහින හැටිත් බැලුවේ නෑ, එහා පැත්තෙන් එතර වෙන හැටිත් බැලුවේ නෑ. දැන් මේ ප්‍රඥාවන්ත ගොපල්ලා බස්සවන හැටි බැලුවා, එගොඩ වෙන හැටි බැලුවා, සැඩපහර තරණය කරන්න පුළුවන් පළවෙනි ශ්‍රේෂ්ඨ උසඹයෝ ගවයන්ට පියවරු බඳු උසඹයෝ ඉස්සෙල්ලා එතරක ගඟට දැම්මා. එතකොට ඒ අය සැඩපහර කපාගෙන එතරට පිහිනෙව්වා. ඊට පස්සේ දේ තිරියන් ගංගා සෝතන් චිත්වා සොත්තිනා පාරං අගමන්සෝ. ඉතින් ගඟ සැඩ පහර බිඳගෙන සුවසේ එතර වුණා ඒ ගවයෝ ටික. අතාපරේ පතාරේසි බලව ගාවෝ ධම්ම ගාවෝ. ඊළඟට ගඟට දැම්ම බලවත් ශක්ති සම්පන්න දමනේ වුණ ගවයෝ ටික ඊළඟට දැම්මා. කීකරු ශක්ති සම්පන්න ගවයෝ ඊළඟ, ඒ කියන්නේ කුලප්පු වෙන්නේ නැති ඒ වගේ ගවයෝ ටික ඊළඟට දැම්මා. ඒ අයත් කිසි කරදරයක් නැතුව ගඟෙන් එතර වුණා. අතාපරේ පතාරේසි වච්චතරේ වච්චතරියෝ ගව නාම්බෝ ගව නෑම්බියෝ ඊළඟට දැම්මා. ඒත් කරදරයක් නැතුව එතර වුණා. ඊට පස්සේ මොකද කළේ? අතාපරේ පතාරේසි වච්චකේ කිසබලකේ තේපි තිරියන් ගංගායි සෝතන් චිත්වා සුත්තිනා පාරං අගමන්සෝ. ඊට පස්සේ මොකද කළේ? දුබල එච්චර ලොකු හවිහත්තියන් නැති ඔයින හරක් පැටව් හරක් ඒ එවුන් දැම්මා ගංගාවට. ඒ අයත් කරදරයක් නැතුව එතර වුණා. ඊට පස්සේ බෝතපුබ්බම් භික්කවේ වච්චකෝ තරුණකෝ තාවදේව ජාතකෝ මාතු ගෝවරකේන උයමානෝ. පින්වත් මහණේ, මේකත් සිද්ධ වෙච්ච දෙයක්. ඉදාම ඉපදිච්ච චූටි වහු පැටව් අර වතුරට වැටිච්ච ගමන් පාව වෙනවා. ඉදාම ඉපදිච්ච චූටි වහු පැටව් අර වතුරට වැටිච්ච ගමන් පාවෙන වහු පැටව් අර මව් ඇත්සියන්ගේ ගොරවන හඬ අහ අහ අර වතුරි පාවෙවි එගුරට ගියානි. ඒ අයත් සෝපි තිරියන් ගංගා ය සෝතන් චිත්වා සොත්තිනා පාරං අගමාසි. පින්වත් මහන්නේක වෙච්ච දෙයක්. ඒ දාමි ප්‍රදිච්ච වහු පැට්ටුත් අර වතුරි පාවෙල එගුරට ගියා. තංකිස්ස හේතු. ඒකට හේතුව කිම? තතාහිසෝ භික්කවේ මාගදකෝ ගෝපාලකෝ සපඥ ජාතිකෝ. අර ගොපල්ලාගේ මොලේ, අර ගොපල්ලාගේ නුවණ ඔහු වැස්ස කාලේ අවසානයේ සීතල කාලේ ගඟේ ස්වභාවය ගැන දැනුවා. බහින තැන දැනුවන්, එතර වෙන තැන දැනුවා. පිළිවෙලට ගවයටුක දැම්මා. ගානට එතර වුණා. බලන්න ආශ්චර්ය, ඉදා ඉපදිච්ච වහු පැටියත් පාවී පාවී අම්මගේ හඬහා එහා පැත්තට ගියානි. අර මෝඩ ගොපල්ලා එදා කරපු වැඩෙන් දහස් ගණන් ගවයෝ ගහගෙන ගියා. මහා බලවත් ගවයෝ ගහගෙන ගියා. නුවණ ඇති ගොපල්ලා ඊතර කරවන සිස්ටම් එක, ඊතර කරවන ක්‍රමයට අනුව සහ බස්සවන තොටුපොළ, ඉගොඩ කරවන තොටුපොළ ඔහුගේ නුවණ. ඒවත් එක්ක ඉදා ඉපදුන වහු පෙටියත් පාවෙවි පාවෙවි මවගේ හඬ අහ අහ ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අන්න මොලේ නුවණ. ඒව මේව කෝ භික්ඛවේ ඒකේසි සමනාවා බ්‍රහ්මනාවා. ඒ වගේ මේ ලෝකේ යම්කිසි ශ්‍රමණේ බ්‍රහ්මණේ කුසලා ඉමස්ස ලෝකස්ස, මේ ලෝකේ ගැන ඔහු දක්ෂයි. කියන්නේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක්. පරලෝකේ අවබෝධ කරගත්ත කෙනෙක් පරලෝකයේ පිළිබඳව දක්ෂයි. මාරයාට අයිති දේ පිළිබඳව දක්ෂයි. මාරයාට අයිති නැති දේ පිළිබඳව දක්ෂයි. මරණයට අයිති දේ පිළිබඳව, මරණයට අයිති නැති දේ පිළිබඳව ඔහු දක්ෂයි. ඔන්න ඔය වාගේ සමන බ්‍රාහ්මණු ඉන්නවා. හරියට අර නුවණැති ගොපල්ල වගේ. නුවණැති ගොපල්ලට පුළුවන් අර මහා හැඩි දැඩි ශ්‍රේෂ්ඨ විසඹයෝ සැඩපහර කපාගෙන එතර වුණ මේ ගංගාවෙන් එදාම ඉපදුන වහු පෙටියා පාවෙන වහු පෙටියත් එතර කරවන්න පුළුවන් නුවණින්. ආන්නේ වගේ තමයි යම් සමන බ්‍රාහ්මණු ඉන්නවා නම් මෙලොවත් පරලොවත් මාරයට අයිති දේත් මාරයට අයිති නැති දේත්, මැරෙන දේත් මැරෙන මරණයට අයිති නැති දේ පිළිබඳව දන්නවා නම් දකිනවා නම් එහිලා දක්ෂයි නම් ආන්නේ වගේ අය දහම් දෙසද්දී යේ සෝතබ්බං සද්ධාතබ්බං මඤ්ඤිසන්ති. ඒ වගේ අය බණ කියද්දී අහන්න ඕන කියලා හිතෙනවා නම්, විශ්වාස කරන්න ඕන කියලා හිතනවා නම් මඤ්ඤිසන්ති, එයා විශ්වාස කළ යුතුයි කියලා හිතනවා. තේසන්තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය. ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. අහන්න ඕන කියලා හිතන එක, තමන් පිළිපදදා හෝ නැතා හෝ මේ සත්‍ය වචනේ ඇසිය යුතුයි කියලා හිතන එක එච්චර හිතසුව පිණිස පවතිනවා. සියයතාපි භික්කවේ යේතේ උසඹා ගෝපිතරු ගෝපාලිනායක තිරියන් ගංගහයි සෝතං චිත්වා සොත්තිනා පාරං අගමන්සු. පින්වත් මහණෙනි මතකයි නේද, අර ශ්‍රේෂ්ඨ ගව පීතෘ බඳු මහ උසඹයෝ ගංගාවේ සැඩ පහර පහසුවෙන් සිඳ ගංගාවෙන් එතර වුණා. ඒව මේව කෝ භික්කවේ යේතේ භික්ඛු අරහන්තු. ආන්නේ වගේ තමයි මේ බුද්ධ ශාසනේ රහතන් වහන්සේලා ආශ්‍රවසේ කරපු නිවන් මඟ ගමන් කොට අවසන් වූ, කළ යුතු දේ කරලා අවසන්, කෙලෙස් බර බැහැර කළ, පිළිවෙලින් නිවනට පැමිණි, භව සංයෝජන සිඳලු, අමා නිවනට පත් වූ ඒ මහරහතන් වහන්සේලා ඉතාමත් සුවසේ මාරයාගේ තෘෂ්ණාව නැමැති සැඩපහර සිඳගෙන එතර වුණා. බල සම්පන්න මහා ශ්‍රේෂ්ඨ උසඹයෝ වගේ මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ඔවුන් පළමුව එතර වුණා. පින්වත් මහණෙනි, අර බලවත් ගවයෝ හිටියේ, දමනය වුණ ගවයෝ හිටියේ, ඒත් ඊළඟට එතර වුණානේ. ඒව මේව කෝ භික්කවේ යේතේ භික්ඛු පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකා තත්ත පරිනිබ්බායිනෝ අනාවත්ති ධම්මා තස්මා ලෝකා. තේපි තිරියම් මාරස්ස සෝතං චිත්වා සුත්තිනා පාරං ගමිස්සන්ති. අර පංචෝරම් භාග්‍ය සංයෝජන සිඳලයි කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග කියන අර පහළට කෙනෙක් අද්දවන සංයෝජන පහක් තියෙනවා. මේකේ තියෙන ඕරම් භාග්‍ය සංයෝජන. ඊළඟට තියෙන උද්ධම් භාග්‍ය සංයෝජන. උඩ ලෝකවලට ඔහුව බැඳ තබන සංයෝජන තියෙනවා. ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන. එතකොට මේ විදිහට අනාගාමි කෙනා පංචෝරම් භාගයේ සංයෝජන පහම ශ්‍රවණය මේ ප්‍රහාණය කළා. එතකොට ඔහු සංසාරයෙන් එතෙර වෙනවා. මේ කාම ලෝකෙට එන්නේ නැහැ. කවදාවත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේදීම සසරෙන් එතෙර වෙනවා. මේ බුද්ධ ශාසනේ ඊළඟට මාර්යාගේ සැඩපාරෙන් එතෙර උනේ අනාගාමි ඇත්තෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ගව නාම්බෝ ගව නෑම්බියෝ හිටියේ ඒ ඇත් එතරුන්නන් අර ගඟේ. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ යව මේවකෝ භික්කවේ ඒතේ බික්කු තින්නන් සංයෝජනානම් පරික්කයා සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරලා රාගදේශ මෝහානං තනුත්තා රාග ද්වේෂ මෝහ තනුක කරලා ඒ කියන්නේ ඒ රාග ද්වේෂ මෝහ මේ ඉතාමත් මෘදු කරලා ඒ කියන්නේ ප්‍රබල තියුණු රාග ද්වේෂ මෝහ උන්ට නෑ ඒවා සිඳලා තියෙන්නේ. සකදාගාමි සකිදේව ඉමං ලෝකං ආගන්තුවා දුක්ඛ සන්තං කරිස්සති. සකදාගාම වෙනවා එක වරක් පමණක් මේ ලෝකෙට පැමිණ පිරිනොම් පානවා. ඒ ඇත්තන් කියනවා සකදාගාමි කියලා. ඒ අයත් ඒ අය තමයි ඊළඟට මාර්යාගේ තෘෂ්ණා සැඩ පහරෙන් එතර වුණ කෙනා. ඊළඟට ඉන්නවානේ අර දුර්වල ගවයෝ. දුර්වල ගවයෝ ටිකත් පිටිපස්සෙන් ගිහිල්ලා කොහොම හරි එතර වුණානේ. ආන් ඒ වගේ තමයි. ඒව මේවකෝ භික්කවේ ඒතේ බික්කු තින්නානම් සංයෝජනානම් පරික්කයා සූතාපන්නා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරලා අවිනි සෝතාපන්න බවට පත් වෙලා අවිනිපාත ධම්මා සතර අපායට වැටෙන්නේ නැති ස්වභාවයට පත් වුණා. සම්බෝධි පරායන නිවන අනිවාර්යෙන් නිවන අවබෝධ කරනවා. තේ පිතිරියම් මාරස්ස සෝතං චිත්වා සුත්තිනාපාරං ගමිසanti. ඒ අයත් සුවසේ මාර්යාගේ කෙලෙස් සැඩ පහරෙන් එතෙර වුණා. සෙය්‍යතාපිසෝ භික්ඛවේ වච්චකෝ තරුණකෝ තාවදේව ජාතකෝ මාතු ගෝවරකේන වූයමානෝ තිරියං ගංගායේ සෝතං චිත්වා සොත්තිනම් පාරං අගමාසේ. අර ගංගාවෙන් එතරුණා නේද එදාම ඉපදිච්ච චූටි වහු පැටව අර අම්මගේ ගොරවන් හඳහා අහ වහතුරේ පාවී පාවී එතරුණා. පැටව ටික තමයි අවසානට එතරුණේ. ආන්නේ වගේ පින්වත් මහණෙනි ඒව මේවකෝ භික්ඛවේ යේතේ භික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ තේ පිතිරියම් මාරස්ස සෝතං චිත්වා සොත්තිනම් පාරං ගමිසanti. ඒ වගේ සද්ධානුසාරී කෙනත් ධම්මානුසාරී කෙනත් සසරින් එතර වේවි. සද්ධානුසාරී කෙනා ධම්මානුසාරී කෙනා කියන එක දැන් ඉස්සර අපි ගොඩක් කතා කරනකොට අපි අහන වචන මාත්‍රෙන් අපි හිතන්නේ ඉස්සෙල්ලා සද්ධානුසාරි වෙලා පස්සේ ධම්මානුසාරි වෙනවා කියලා. ඇත්තටම එහෙම නෙමෙයි වෙන්නේ. මේ නිවන් මාර්ගයේ කෙනෙක් ගමන් කරනකොට එයාගේ සද්ධා ඉන්ද්‍රිය ප්‍රබලයි නම් එයා සද්ධානුසාරී. එයාගේ සෝතාපන්න මාර්ගයේ වෙන්නේ සද්ධානුසාරී මට්ටම. කෙනෙක්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබලයි නම් එයාගේ සෝතාපන්න මාර්ගයේ වෙන්නේ ධම්මානුසාරී. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියනේ කාරණාව මනාව විස්තර කරනවා නෙත්තිප්පකරණී. එතකොට සද්ධානුසාරී කෙනා ඊළඟට ධම්මානුසාරී වෙනවා කියලා කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඉස්සෙල්ලා ඒ කියන්නේ එයාගේ සද්ධා ඉන්ද්‍රිය ප්‍රබලයි නම් එයා සද්ධානුසාරී, ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබලයි නම් එයා ධම්මානුසාරී. එතකොට ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා සසරෙන් එතර වේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහං කෝපන භික්කවේ. දැන් ඕන ලස්සනට විස්තර කරගෙන ආවා. ඒ කියන්නේ ගංගෙන් ඉස්සෙල්ලාම ඈතර වෙච්ච අය, ඊළඟට ඈතර වෙච්ච අය, ඊළඟට ඈතර වෙච්ච අය, ඊළඟට ඈතර වෙච්ච අය පොංචි පැටව ටිකක් දැන් විස්තර කළා. දැන් ඊළඟට කවුද ඉන්නේ? මේ අය ඈතර කරවපු ගොපල්ලා. ඇයි ඔහුනේ ගානට මේ ටික ඔක්කොම කළේ? ඔහු කොච්චර නුවණක්කාරයිද කියනවනම්, මා හැඩි දැඩි වෘෂභයෝ ඈතර කරපු ගංගාවේ එදා ඉපදුන චූටි වහු පැටව උත්යවන්නේ පාවිවි පාවිවි. එච්චර දක්ෂයි ගොපල්ලා. අහං කෝපන භික්කවේ කුසලෝ ඉමස්ස ලෝකස්ස. පින්වත් මහණෙනි, මම මේ ලෝකයේ කෙරේ කුසලයි, ලෝකයේ පිළිබඳ දක්ෂයි. යථා ස්වභාවය තේරෙන පරලෝකයේ පිළිබඳව දක්ෂයි, මාරයට අයිති දේ පිළිබඳව දක්ෂයි, මාරයට අයිති නැති දේ පිළිබඳව දක්ෂයි, ඊළඟට මරණයට අයිති දේ පිළිබඳව දක්ෂයි, මරණයට අයිති නැති දේ පිළිබඳව දක්ෂයි. ඊළඟට දේශනා කරන තස්ස මයම් භික්කවේ යේ සෝතබ්බං සද්ධාතබ්බං මඤ්ඤසන්ති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අහන්ට ඕන කියලා හිතනවා නම්, විශ්වාස කරන්න ඕන කියලා හිතනවා නම්, තේ සන්තම් භවිස්සති දීගරත්තං හිතාය සුඛායාති. ඔවුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ වගේ තමයි යම් දවසක නිවන් දකින්න බුදුරජාණන් වහන්සේගේ වචනේ අහන්න ඕන කියලා හිතනවා, ඒ වචනේ විශ්වාස කරන්න ඕන කියලා හිතනවා, මෙයා තුල බොහෝ බලවත් හැකියාවක් කුසලයක් නැති වුණා, ඒ කියන දහම් ප්‍රතිපදාවට එකපාරම බැසගන්න මෙයා තුල හැකියාව නැති වුණා, මෙයා බුදුරජාණන් වහන්සේගේ වචනේට කැමති, විශ්වාස කරනවා. තමන්ට වැරදුනාට ධර්මයේ විශ්වාස කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ වචනේ අහන්න ඕන කියලා විශ්වාස කරනවා. අහන්න ඕන කියලා එයා හිතනවා. බුදු කෙනෙක්ගේ දහම අහන්න ඕන කියලා හිතන එක, ඒ සත්‍යයි කියලා විශ්වාස කරන එක පින්වත්නි, ඔබට බොහෝ කාලයක් හිත පිණිස පවතිනවා, සුවේ පිණිස පවතිනවා. ඔබට මේ සංසාර සැඩපහර ඈතර කරන්න ඒකම මූලික කාරණේ වෙනවා. අර ගොපල්ලා ඈතර කරවනකොට ඒ ගොපල්ලා ගැන තියෙන විශ්වාසයෙන් ඒ ගවය ඔක්කොම බැස්සා. ගොපල්ලා දක්ෂ වුණා වතුරේ පාවෙන එදා උපදුන වහුපෙටි මහා සැඩපහරකට ඈතර වෙන්න එදා ඉපදිච්ච වහුපෙටියේ දාන්නේ කවුද? බය හිතෙන්නේ නැද්ද? නමුත් ගොපල්ලාට එච්චර විශ්වාසයි ඔහු යවන ක්‍රමයට මෙයාටත් යන්න පුළුවන් කියලා. මගේ බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක්. මා හැඩි දැඩි මහා දැවැන්ත බල සම්පන්න ශ්‍රේෂ්ඨ වෘෂභයෝ ඈතර වෙන සැඩපහරේම එදා උපදින චූටි වහු පෙටියත් ඈතර කරවන්න තරම් මාර්ගය කියන්ද සත්වයා සසරින් ඈතර කරවන්න මාගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ අතිශයින් දක්ෂයි, අතිශයින් දක්ෂයි. බුදුරජාණන් වහන්සේ අපිව සසරින් ඈතර කරවන කෙනා, තොටුපොළ පෙන්වන කෙනා, මාර්ගය පෙන්වන කෙනා, අපිව පිළිවෙලට සසරින් ඈතර කරවන්න අපිව පෙළගස්වන කෙනා බුදුරජාණන් වහන්සේ. දක්ෂතාවය තියෙන්නේ අපේ නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ අහන්න ඕන කියලා හිතෙනවා නම්, මේ කියන එක ඇත්තයි කියලා විශ්වාස කරනවා නම්, ඔබට ඒ හැකියාවම සසර දුකින් නිදහස් වෙන්න මූලික කාරණය වෙනවා. ඒ නිසා ආසාවෙන් කැමැත්තෙන් හිත පහදවාගෙන මේ බණ අහන එක කොයි තරම් හොඳයිද? මේ කියන ධර්මයේ සැක කරන්නේ නැතුව විශ්වාස කරන එක කොයි තරම් හොඳයිද? ඒ ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. එතින් බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කළා, ගාථා විදියට දේශනා කරනවා. අයං ලෝකෝ පරෝ ලෝකෝ ජානතා සුප්පකාසෙනෝ යංච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුණා. මේ ලෝකේ ගැන පරලෝකේ ගැන බුදුරජාණන් වහන්සේ දක්ෂයි. මාරයට අයිති දේ, මාරයට අයිති නැති දේ පිළිබඳව දක්ෂයි. මරණය ගැන දක්ෂයි. එහි යථා ස්වභාවය දන්නවා. සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්ධේන පජානතා විවටං අමතද්වාරං කේමං නිබ්භානපත්ත්‍යා. මේ සියල්ල අවබෝධ කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ අමා දොර විවර කළා. බය නැති නිවනට පැමිණීම පිණිස අමා දොර විවර කළා. චින්නං පාපිමතෝ සෝතං විද්ධංසං විතලි කතං. මාරයාගේ සැඩවහල සින්දා නසා දැම්මා. ඒ වගේම විනාශ කළා, දුරින්ම දුරු කළා. පාමොජ්ජ බහුලා හෝත කේමං පත්තේත භික්ඛවෝ. ඒ නිසා සතුටෙන් ඉන්න, සතුටෙන් ඉන්න. පාමොජ්ජ බහුලා හෝත, සතුට බහුලව ඉන්න. කේමං පත්තේත භික්ඛවෝ, නිවන පතන්න පින්වත් මහණෙනි. ගොඩා සතුටෙන් ඉඳලා නිවන පතන්න කියෝ. ඇයි සංසාරයෙන් සත්වයා මනාව ඉතර කරන්න දක්ෂ ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ ගියා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ බණපදව බහන්නේ, ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය ඔබ ඉගෙන ගන්න, ඔබ විශ්වාස කරනවා ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. ඇයි ඔබ දුකින් එන්නේ? ඇයි ඔබ දුකින් එන්නේ? සතුටෙන් ඉන්න කියනවා මේ ලැබිච්ච ශාස්ත්‍රු සම්පත්තිය ගැන. නිවනම පතන්න කියන, නිවනම පතන්න කියන. හරිම ලස්සනයි. ඒ නිසා මේ වගේ දුර්ලභ මනුස උප්පත්තියක් ලැබිලා අපි දැන් බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කළා. නිරේ කියලා එකක් තියෙනවා, අපි ඇස් වලට දැකලා නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ වචනේ නිරේ විශ්වාස කරනවා. තිරිසන් ලෝකේ විශ්වාස කරනවා. ප්‍රේත ලෝකේ ඇහැට දැකලා නැහැ, අපි විශ්වාස කරනවා. සතර අපායේ අපි විශ්වාස කරනවා බුද්ධ වචනේ. එතකොට නිරේ ගිනි දැල් මත මේ වෙලාවේ මම බණ කියද්දී ඔබ බණ අසද්දී මේ මොහොතේ මේ වෙලාවේ නිරේ ගිනි දැල් මත කී දෙනෙක් නම් දැවෙනවද, පිච්චෙනවද, අළු වෙනවද, ලෝදිය බොනවද, ගිනිගුලි ගිලිනවද? මේ වෙනකොට කී කෝටියක් ඔබගේත් මගේත් ඥාති සමූහයා සමහර විට අපිත් එකට හිටපු අය කටු ඉඹුලේ නගිනවද, ගිනි කඳුවල නගිනවද, ලෝකුඹු නිරේ ලෝදිය හෙලියේ පෙන පිඩක්සේ තැම්බෙනවා, අසිපත් නිරේ කැපි කැපි දුවනවා, ඊළඟ වේතරණේ උණු ලුණු දිය දහර ගලන උල් සහිත ගංගාවේ ගහගෙන යනවා. වචනයෙන් කිව නොහැකි අප්‍රමාණ වූ දුක්ඛ ස්කන්ධය නිරිසතා විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළා නිරේ දුක වචනයෙන් කියන්න බෑ කියලා, අවසන් කරන්න බෑ. සාමන් දිට්ඨං සාමන් ඥාතං. බුදුරජාණන් වහන්සේම දැක්කා, බුදුරජාණන් වහන්සේම අවබෝධ කළා. දේවදූත සූත්‍ර ආදී සූත්‍ර දේශනාවලින් වදාලා නිරේ දුක. එතකොට ඒ වාගේ මුළු ජීවිත කාලෙම අවුරුදු කෝටි ගණන්, ප්‍රකෝටි ගණන්, ගණන් කළ නොහැකි ගණන් අවුරුදු නිරේ සත්වයා දුක් විඳලා මනුස්ස ලෝකේ ඉපදෙනවා කෙනෙක්. එතකොට මනුස්ස ලෝකේ ඉපදිච්ච එක ගැන සතුටු වෙන්න බෑ. මේ මනුස්ස ජීවිතේට සාප කරන්න නැතුව අම්මෝ මෙහෙම නිරයක් තියෙනවනේ බුදුරජාණන් වහන්සේ නිසා අපි ඇහුවා, මෙහෙම සතර අපායකට වැටෙන්න නම් එපාමා, මෙවැනි වූ සතර අපාය ඉක්මවා ගියම සතර අපායේ වැටි වැටි යන සංසාරයෙන් ඉක්මවා යන යමා මහ නිවන ඒතන් සන්තන් ඒතම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතු. සබ්බෝපදි පටිනි සක්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. ඒක සාන්ත දෙයක්, ප්‍රනීත දෙයක්. සියලු සංස්කාරයෝ සංසිඳී ගිය තැන, තෘෂ්ණාවසයෝ වූ තැන නිවන. එනිසා මට මේ සතර අපායට වැටි වැටි යන සංසාරයෙන් නිදහස් වෙන්න ඇත්තං, අනේ නිවනව මට අවබෝධ කරගන්න ඇත්තං කියන ප්‍රාර්ථනාව හිතේ තියෙන්න ඕන. සතර අපායෙන් නිදහස් වෙච්ච එක ගැන, කියන්නේ අපාය වැටෙන්නේ නැතුව මේ ජීවිතේ මිනිසෙක් වෙච්ච එක ගැන සතුටෙන් ඉන්න ඕන. මිනිසු මිනිසෙක් වීම ගැන දුකෙන් ඉන්නේ. හැම වෙලාවම දුක. තිරිසන් ලෝකේ තිරිසන් සත්වයෝ මේ වෙනකොට කොයිතරම්නම් දුක් වෙඳිනවද? අඤ්ඤමඤ්ඤ කා දෙක. එකිනෙකා කනවා. අපි මේ කතා කරද්දී ඔබ බණ අසද්දී මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත ප්‍රාණී බලවත් සත්තුන්ට ගොදුරු වෙලා පන පිටින් බඩවල් වලට යනවා මේ මොහොතේ. මේ මොහොතේ සමහර රටවල සමහර තැන්වල ආහාර පිසිද්දී පන පිටින් තෙල් තාච්චියට දානවා කකුලෝ ඉස්සෝ මාළුවෝ. විතරක් නෙවෙයි කැරපොත්තෝ කූඹි කඩි පවා තෙල් තාච්චිය බෙදලා කනවා. පන පිටින් තෙල් චාච්චි තිරිසන් සතා බැදෙනවා. මේ වෙනකොට මාළු දැල්වලට කොයිතරම් මාළුව අහුවෙනවද, ඉස්සෝ අහුවෙනවද ගණන් කළ නොහැකි තරම්. මේ දැන් මේ මොහොතේ තිරිසන් සත්තුන්ගේ ශරීර කුණු වෙලා වන වෙලා වැස්සට දෙමි දෙමි අව්වට පිච්චි පිච්චි මිනිසුන්ගේ ගුටි බැට කකා මේ වෙනකොට කොයිතරම් තිරිසන් ලෝකේ තිරිසන් සත්වයන් දුක් විඳිනවද? දුක කාට කියන්නද? මොන බෙහෙත් ගන්නද? මේ වෙනකොට කුකුල් ෆාම් වල කුකුලෝ කී දෙනෙක් මැරෙනවද? හරක් කී දෙනෙක් මැරෙනවද? වෙනත් ප්‍රාණීහු කොච්චරනම් ඝාතනය වෙනවද? ඌරන්ට උණු වතුර පොවලා බඩ සුද්ධ කරලා ඇඟ තල තලා ඌර මරනවා. මේ වගේ සසරපයන්ගේ පවා හිසවලගේ කපලා මසට ගන්නවා. මේ විදිහට පුදුම විදිහට ප්‍රාණීන්ගේ දුක. සරපයා ගොදුරක් හොයා යනවා. ගොදුරක් හොයා කියන්නේ බත් ටිකක් වෙන්ජනයක් නෙවෙයි, තවත් ප්‍රාණියෙක් ගොදුරට හොයන්නේ. ඉතින් මේ විදිහට ඉතින් පිංගතුනේ මහා දුක් කන්දරාව තිරිසන් ලෝකේ. ඒ තිරිසන් ලෝකයේ වැටුණ සත්‍යයා ආය ආයමත් තිරිසන් ලෝකයේ එකම උප්පත්තිය තම සමහර වෙලාවට ලැබෙනවා නැවත නැවත. එක කාන්තාවක් එක් කාලයකද එක එළුවෙකුගේ හිස සින්දා ඈ ඒ පාප කර්මයේ බලෙන් ඒ එළුවාගේ ඇඟේ ලොම් ගානට හිස් කැපෙන ජීවිත ලැබුවා. එතකොට ඒ හිස කැපෙන තිරිසන් ජීවිත ආවා යාට එක දිගට අර එළුවාගේ ඇඟේ ලොම් ගානට. කොහොම භයානක සංසාරයක්ද. ඉතින් ඕකින් ගැලවිලා බුදු කෙනෙක්ගේ ධර්මයක් ඇහෙන ඊළඟට ස්තූප වඳින්න පුළුවන්, බෝධින් වහන්සේලා වඳින්න පුළුවන්, තථාගත ශ්‍රී සද්ධර්මය ඇහෙන, දම් පැම් බෙදිය හැකි, කඨින චීවර පූජා ආදි පින්කම් කළ හැකි, සුවාසදාසක් වූ ධර්ම ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක ඉපදිලා කිම පින්වත්නි දුකෙන් ඉන්නේ? ඇයි ශෝක කරන්නේ? එනිසා පාමොජ්ජ බහුලා ප්‍රමෝද සතුට බහුල වෙන්න නිවන පතන්න. අනේ මේ වාගේ සතර අපායේ වැටි වැටි යන සංසාරයෙන් මා නිදහස් වෙනවා නම්, මටත් නිවන අවබෝධ වෙනවා නම් කොයිතරම් හොඳද කියලා හිතේ ප්‍රාර්ථනාව තියෙන්න ඕන නිවන ගැන. ඊළඟට පින්වත්නි, ප්‍රේත ලෝකවල මේ වෙනකොට කොයිතරම් සත්ව දුක් විඳිනවද? කැයි හොටු සෙම සැරව කකා, ඊළඟට අගුපිල්වල ලගිමි, අසූචි වලවල් වල ලගිමි, කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව අඳින්න වස්ත්‍රයක් නැතුව මුළු ශරීරෙම විරූපී වෙලා ඇවිදෙන ඇට සැකිලි වෙලා නින්දක් නැතුව දිවා රාත්‍රියේ මේ දුව ඇවිද ඇවිද වාසිකන ප්‍රේතයෝ කටින් පව් කල්ල තිබෙනව නම් කට කුණු වෙලා ප්‍රේතයන්ගේ. කටින් පණුව වැක්කිරෙනවා ප්‍රේතයන්ගේ. ගිනිගත් අඩි තියෙන අඩිය උල්ලැනෙනවා ප්‍රේතයන්ගේ. හමාගෙන එන සුළඟ ඇඟ පුච්චනවා ප්‍රේතයන්ගේ. මේ විදිහට ප්‍රේතාත්ම භාව තියෙනවා ගණන් කරන්න බැරි තරම්. දරුවන්ට ආස කරලා, අඹ දරුවන්ට ආස කරලා, මුණුබුරන්ට ආස කරලා, ඉඩමට කඩමට ආස කරලා, යාන වාහනෙට ගමන් කරන වාහනෙට ආස කරලත් වාහනෙත් උපදිනවා. ඒ මේ විදිහට ප්‍රේතාත්ම. එතකොට ඒ වගේ සත්වයෝ උපදිනවනේ. අපි නෑදෑයෝ, අපි සමහරවිට මේ ජීවිතේම අපි කතා බහ කරපු, අපි දැකපු අය මෙලහකට ප්‍රේත ලෝකේ මැරිලා. එතකොට ඔබ මේ මොහොතෙන් මිදිලා ඔබ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහනවා, සතර අපාය විශ්වාස කරනවා, පින්පව් විශ්වාස කරනවා, ද්‍රෝණයක් සිය සර්වඥ ධාතු වඳිනවා, බෝධීන් වහන්සේලා වඳිනවා, පුදනවා, සංඝයාට උපස්ථාන කරනවා. මෙවැනි පුම් පෝය දවස්වල සෙදී පැහැදී ඉන්නවා මේ ධර්මය අහන්න. උපෝසත සිල් සමාදන් වෙනවා. කිම පින්වත්නි දුකෙන් ඉන්නේ? පාමොජ්ජ බහුලා විහෙරත, ප්‍රමෝදයෙන් සතුටින් වාසය කරන්න කියනවා. අනේ නිවන් දකින්න ඕන කියන අදහසින්, සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන අදහස ප්‍රාර්ථනාව. ඉතින් මේ විදිහට සතර අපායක් ගැන අපි බුදුරජාන් වහන්සේගෙන් ධර්මයෙන් ඇහුවානේ. ඉතින් ඒ නිසා පින්වත්නි, දැන් අපිට ගඟෙන්ට බැහැ ගන්න බැරි වුණාට, අපි කිමු ගඟෙන් අර ගඟට බැහැගත් පාවෙන වහු පැටියත් සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැනනේ විස්තර කළේ. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමටවත් එන්න බැහැ නා. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ සුළු දෙයක් නෙමෙයි. මේ සමහර උපාසකම්මලා කියනවා, නේ ස්වාමිනී අපි මේ සද්ධානුසාරී මට්ටමේ දැන් ඉන්නේ, ධම්මානුසාරී මට්ටමේ ඉන්නේ, කවුරු එයාලට ඒ සාත්තිකේ දුන්නද දන්නේ කියලා නා තමන්ට නම් පමුණුවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතන එක එක නම් පමුණුවා ගන්න වදාලේ නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලේ බුදු කෙනෙක්ගේ ධර්මය කවුරු හරි අහනවා නම්, ඒක විශ්වාස කරන්න ඕන කියලා හිතනවා නම්, ඒක උන්ට බොහෝ කාලයක් හිත පිණිස සුවය පිණිස පවතිනවා කියලා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ අවසානයේට වදාලා, පාමොජ්ජ බහුලා හෝත කේමං පත්තිත්ත බික්කවෝ, සතුටෙන් බොහෝසේ සතුටෙන් වාසය කරන්න, නිවන පතන්න. ඒයි බුදුරජාණන් වහන්සේ වදාළේ. තම තමන්ට එක එක නංගම් පමුණුවන් නැතුව. මොකද බුදුරජාණන් වහන්සේට තමයි මේ සංසාරයෙන් එතෙර වෙන සත්වයා ගේ මට්ටම කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ තමන් සෝවාන් වුණා තමන් දන්නේ කියන එක නෙවෙයි. සෝවාන් වුණ කෙනා තමන් සෝවාන් වුණා කියලා දන්නවා. ඒ වෙනුවෙන් මම මේ කියන්නේ, සංසාරයෙන් එතෙර වෙන ගමනේ බුදුරජාණන් වහන්සේ තමයි මෙතර දාන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි එතෙර දාන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි එතරින් මෙතරට, මෙතරින් එතරට පීනන කෙනාගේ පිහිනුම් වේගය දන්නේ. දූපතට ලං වෙලා ඉන්න හැටි දන්නේ. ඒක මේ වගේ. සාගරයට වැටෙන මිනිස්සෙක් කොට කියනවා, ආන් අර දිශාවේ තමයි දූපත තියෙන්නේ කියලා. එතකොට ඒ තවත් කෙනෙක්ගේ වචනෙන් ඔහු ඒ දූපත විශ්වාස කරලා ඒ දිශාවට පීනනවා. ඒ පීනනකොට ඕන දැන් මෙයා අප්‍රමාදීව සැහැල්ලුවෙනොත් නෙවෙයි, වේගෙනොත් නෙවෙයි, අප්‍රමාදීව පීනනවා. නොකඩවා වීරිය පවත්වනවා. පවත්තු පවත්ත දැන් අර දූපත කරා පීනනවා. එතකොට දූපත කරා පීනන තවත් අය ඉන්නවනේ. එතකොට තවත් අයට අපි යන වේගෙ කොච්චරද, තව කොච්චර පීනන්ට තියෙනවද, තව කොච්චර වෙලාවකින් එතරට යනවද කියලා සාගරයට වැටිලා පීනන කෙනා දන්නේ නැහැ. පීනන අනිත් අය දන්නෙත් නැහැ. අපි සාගරයෙන් එතර වෙච්ච අය ඉන්නවා. ඉතිරිවිච්චායට ඇත පීනන අය පෙනෙද්දී එයාලා මෙතෙන්ට කොච්චර වෙලාවක්්‍යයිද එයාල එන්න කොච්චර වේගකින්ද කියලා ඒ ගොඩ විච්ච කෙන දන්නෙත් නෑ. හැබැ ආකාසින්දල කෙනෙක් බලාගෙනන්න. ආකාසින්දල බලාගත්ත කෙනට පේනවා මෙන්න සාගරයට වැටිලා මෙන්න වෙන පැත්තකට පීනනවා. ඔය පැත්ත දූපතක් නෑ. මේ පැති තමයි දූපත තියෙන්නේ. මෙන්න පිරිසත් දූපත පැත්තට පීනනවා. මෙන්න මෙයාගේ වේගේ මේ වේගේ අනුවාවොත් මෙතෙන්ටෙන්ට මෙච්චර වෙලා යනවා. කියල අහස ඉන්න කෙනට තේරෙනවා දැම් මෙයා දූපතට ළඟයි. කියල තේරෙනවා. ආන්නේ ආකාසය ඉඳල්ලා මේ සිදුවීම දිහා බලාගෙන ඉන්න කෙනෙක් වගේ තමයි. ඔබත් මම සරණ ගිය මගේම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි හස්සේ ඉන්න කෙනා. උපමාවෙන්. තුර බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් එතර වෙන්න කොච්චර වෙලාවක් යනවද මෙයාගේ වේගය යනවා කියලා. ඒකනේ අර අනාගාමි කෙනෙක් මේ මම ඊළඟ ජීවිතේ සුද්ධාවාසයට ගිහිලා නිවන් දකින්න ඕන කියලා හිතනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව අසූචි කියන ජාතිය පොඩ්ඩක් තිබ්බක් ගොඩක් තිබ්බක් ගඳයි. එනිසා භවයේ කෙනෙක් සාස්ත්‍රුන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි එයා යූරේ ආයිනෙම ඉන්නේ. ආයිනෙම ඉඳලා අත්හැරලා පීනන එක. එතකොට බුදුරජාණන් වහන්සේ ඉක්මනට යව තල්ලු කළා දානවා යූරට. ඇයි ආයිනෙම ඉන්නේ? ආයෙ මොකටද? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වගේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව විශ්වාසය තියෙන්න ඕන. මම කියන්න ගත්තේ තුරු බුදුරජාණන් වහන්සේට තම හැකියාව තියෙන්නේ අර කෙනෙක් අල්ලගෙන ගිහිල්ලා හරිම තොටුපොළට දාන්න හරිම තැනින් එතර කරවන්න තම තමන්ගේ කල්පනා වලින් කරන්න ගියොත් ඕක හරියන්නේ නැහැ ගහගෙන යනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ තොටුපොළ පෙන්නද්දී ඒ තොටුපොළෙන් බහින්න යන කෙනාට බය හිතුණොත් එහෙම නැත්නම් එයාට ඊතර ඉන්න බෑ කියලා හිතුණොත් ඒ වාගේ එයාට එකින් බැහැ ගන්න අමාරු නම් එයා කරන්න ඕනේ ගඟ අතාරින එක නෙවෙයි. ඊතර වෙන්න බෑ කියලා ගඟ ඇතෑරියට පස්සේ ගඟෙන් ඈත් වුණොත් එහෙම එයාට ගඟේ තියෙන සීතලක් නැහැ. ගංගෙවුරේ තියෙන ගස්වල සෙවණක් නැහැ ඌට. ආන් ඒ වගේ තමයි නිවන් දකින්න අමාරුයි කියලා ධර්මය අතෑරියොත් එහෙම මොකවත් නැහැ. නිර්වාණේ සාක්ෂාත් කරන්ඩ සතර සතිපට්ඨාන සත්‍යස් බෝධිපාසික ධර්ම ආදී ධර්මය පුරුදු කරන්ඩ අමාරු බව දුෂ්කර බව කර්කස බව ඔබට දැනෙනවා නම් ඔබ ගඟ අතාරින්න එපා. මේ ධර්මය අතාරින්න එපා. ඒ ගඟේ සීතල වැදි වැදි ඒ කියන්නේ ධර්මයේ සිසිලස විඳ විඳ ඉන්න. ඒ දහම කියා දෙන සත්පුරුෂයන්ගේ සෙවණේ ඉන්න. ඔබට යම් දවසක ඔය ගඟේ හරි තොටුපොළකින් එතර වෙන්න පුළුවන්. ගඟට එක තොටුපොළක් නෙවෙයි තියෙන තොටුපොළවල් ගොඩක් තියෙනවා. එනිසා ගංගෙවුරේම හක්වලං කර කර ඉන්න ඕන. තමන්ට වැරද්දක් හදාගන්න බැරි නම් ඒ වැරද්ද හදාගන්න ඕන ධර්මයේම පිළිසරණ හොය හොයා ඉන්න ඕන. දැන් තමන්ට රාගේ වැඩි නම් විරාගී වූ දහං කරුණුම හොය හොයා අසුභ වූ දහං කරුණුම හොය හොයා වාසය කරන්න ඕන. තමන් ගැලවෙන්න පොටක් හම්බ වෙනවා. තරහ යනවා වැඩි නම් ම තරහ යෑමෙන් මිදෙන දහම ඊළඟට මෛත්‍රිය කරුණාව පතුරවන දහම ශ්‍රවණය කරන්න ඕන. තුඩ තමයි යාට යකුසලෙන් එතර වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න දැන් බලන්න ඔය තරුණ ළමා පරපුරි ගොඩාක් මේ දැන් අන්තර්ජාල ඒ භාවිතා කිරීම බහුලව පවතිනවනේ. ඊටකොට මේ ඇත්තෝ ළමා ලපටින්ට අපි දැන් කිව්වොත් එම ෆෝන් පාවිච්චි කරන්න එපා. අර කෙපා මේ කෙපා කියලා ඒක ඒ වචනේ දැන් වලංගු වෙන්නේ නැහැ. නමුත් පින්වත් දරුවනි පින්වතුනි ලෝකේ යම් ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි සුභ සංඥාව අයෝනිසෝ මනසිකාරය කරනකොට නෝපං රාගේ ඇතිවෙනවා. උපන් රාගේ වඩා වර්ධනය වෙනවා. එතකොට සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ මෙන්න මේකට. ඒ කියන්නේ ආස්වාදයේ ඇතිවෙන සතුට ඇතිවෙන එයා ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒවා තමා ඉදිරියට පැමිණෙනකොට ඒවා මැත්තේම හිත පවත්වනකොට අයෝනිසෝ මනසිකාරය කරනකොට නෝපං රාගේ ඇති වෙනවා, උපං රාගේ වඩා වර්ධනය වෙනවා. කාලයක් යනකොට පිස්සු වගේ වෙනවා. ඕක හේතුඵල ධම. ඇතුලේ රාගේ තියෙනවා, රාගෙට ප්‍රත්‍ය බාහිර කරුණු එකතු වෙච්ච ගමන් ඇවිස්සෙනවා. ඕක හේතුඵල ධම. ඒ වගේම හේතුඵල ධමයක් තියෙනවා. අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කරනකොට උපන් රාගේ යට යනවා, නූපන් රාගේ උපදින්නේ. ඒ කොහොමද? මොන දේක ෆෝන් පාවිච්චි කරනවා, වීඩියෝ බලනවා. මේ වීඩියෝ වල තියෙනවා මේ මිනි කපනේවා, ඒ කියන්නේ එම්බාම් කරනකොට, ඊළඟට කික සෞඛ්‍ය පරීක්ෂණ වලට ඇඟවල් කපනවා, ඊළඟට මේ ශරීරවල් පණුව ගහනේවා, මිනිසු විකෘති වෙලා උපදිනේවා. ඊළඟට මට මතකයි මට දරුවෙක් පෙන්නවා SBSK කියලා YouTube channel එකක්. මිනිස්සුයෝ විකෘති විදිහට ඉපදෙලා ඒවා දකිනකොට හරි සංවේගයක් ඇති වෙනවා. අන්න නිමිත් ආස්වාදජනක නැහැ. ඒ වගේ දේවල් දකිනකොට ඇතුලේ තියෙනවා නම් යෝනිසෝ මනසිකාරයට අදාළ හේතු සම්පත්තිය එහි වැඩ කරනවා. වැඩ කරනකොට නෝපං රාගයේ ඉපදෙන්නේ, උපම් රාගයේ ප්‍රහණය වෙනවා. නිසා මෑත වාගේ මේ ෆෝන් බදාගත්ත, ෆෝන් කර තියාගත්ත ළමා ලපටි අපිත් එක්ක කතා කරනකොට ඇත්තටම මේ ෆෝන් පාවිච්චි එපා කියලා නෙවෙයි දැන් නම් උපදෙස් දෙන්නේ. පුළුවන් නම් දවසට විනාඩි 5ක් 10ක්, අනිවාර්යෙන් දවසට විනාඩි 5ක් 10ක් ඔය වගේ විකෘති විදියට මිනිස්සු උපදින, ඒ වගේ මේ ශරීරයේ කුණු වෙන, මේ ශරීරයේ අසුබ දේවල් සම්බන්ධයෙන්, ඒ කියන්නේ ආස්වාදේ නැවත නැවත බලන්න හිතෙන්නේ නැති අසුබ සංඥාවක් හිතට ගන්න, ඒවා අනිවාර්යෙන් දවසට විනාඩි 5ක් 10ක් බලන්න. එතකොට තමා තුළ යෝනිසෝ මනසිකාරයක් තියෙනවනේ, ඒ අසුබ නිමිත්ත ඉදිරියේ එයාගේ මනසිකාරය වැඩ කරනවා. මොකද කරන්නේ? මේ හේතුඵල ධම කියන්නේ. දැන් ඒ ඔය කාරණේ වුණත් සුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කරනකොට රාගය ඇවිස්සෙනවා, අසුභ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කරනකොට රාගය නැති වෙනවා කියලා ධර්මය අහන එක කොයිතරම් හොඳද? ඒක පිළිගන්න ඕන, මේක සත්‍යයක් කියලා විශ්වාස කරන එක කොයිතරම් හොඳද? ඒ නිසා මේ ලෝකේ කෝටි සංඛ්‍යාත ජනයා මේ රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් පෙරලි පෙරලි යද්දී ඔබට බුදු කෙනෙක් සරණ යන්න ලැබුණා, ධර්මීය සරණ යන්න ලැබුණා, සංඝයා සරණ යන්න ලැබුණා, පාමොජ්ජ බහුලා හෝත සතුටෙන් එන්න, මේ කෙලෙස් වලින් පීඩා විඳින සංසාරයෙන් නිදහස් වීමට නිවනව පතන්න. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනකොට ධර්මය, දැන් අපිට දැන් ඔන් නිරේ ගැන අපි විශ්වාස මේ විශ්වාස කරනවා, නිරේ දැකලත් නැතුව බුදුරජාණන් වහන්සේගේ වචනේනේ. ඊළඟ දෙව්ලොව අපි ඇස් දෙකෙන් දැකලා නැතුව දෙව්ලොව අපි විශ්වාස කරනවා. දෙව්ල යන ප්‍රතිපදාව, ඒ කුසල කර්මය, පුණ්‍ය ධර්මය පුරනවා. එතකොට ඒ අපිට විශ්වාසයේ මුල් වෙලා බුදුරජාණන් වහන්සේ වචනේ නැත්නම් අපි උපතින් චාත උමහරාජිකේ තාවතින්ස යාම තුසිත නිම්මාන රත්තිය පරිනිම්මිත වසවර්ති හෝ බ්‍රහ්ම ලෝක ගැන හෝ අපි උපතින් ඇහුවේ නෑනේ. අර කුඹුරු කොටනවා වගේ සුයම්බුත් ඥාණයෙන් මේ දැන් අර කුඹුරු කෙටිලි, ඊළඟට තම තමන්ගේ අම්මලා තාත්තලා කරන ව්‍යාපාර, ඒවා වගේ දරුවන්ට දෙමව්පියන්ගේ නෙවෙනව දාය දුන්නේ බුදු කෙනෙක්නේ. දෙව්ලොව විස්තරය කළේ, දෙව්ලොව යන ප්‍රතිපදා බුදුරජාන් වහන්සේනේ වදාළේ. එතකොට දෙව්ලොව විශ්වාස කරනවා කියන එක, පින විශ්වාස කරනවා කියන එක අපි විශ්වාස කරන්නේ බුද්ධ වචනේ. ඒ විස්තර අපි අහන්න ඕන කියන එක ඒ අයට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින. ඕන දැන් සමහර අය ඉන්නවා පරමාර්ථ ධර්මයක් අහන්න ඕන කියලා, මේ දැන් සරලව කියලා වැඩන්නේ. ඒ නිසා ගැඹුරෙන් අහන්න ඕන කියලා ඔළුව කරුකුට්ටම් වෙන මොකක් හරි ගෝම්බීර දෙයක් කිව්වොත් එම තේරෙන්නේ නැති අන්න බන අන්න බන. එතකොට එයා බණක් අහනකොට තව තිසා දෙව්ලොව ආදි දිව්‍ය ලෝක ගැන, දෙව්ලොව සැප ගැන, පුණ්‍ය ප්‍රතිපදා ගැන අයෝ සරල වැඩි වහපන් වහපන් කිය. එතකොට ඒ වචන, ඒ විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. එතකොට ඔවා වැඩන්නේ වහපන් කිව්වේ බුද්ධ වචනේ අහන්න ඕනේ නැ කියන සිතිවිල්ල. එයා නොදැන එයාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතින. ඒ පිංගුතුනි අර ගවයා ගවයන්ව ගංගාවෙන් එතර කරනකොට ඒ නුවණැති ගොපල්ලා සැඩපහරේ ප්‍රමාණය ගැන, සැඩපහරේ ස්වභාවය ගැන තේරුම් අරන් තමයි ගවයෝ එතර කළේ. අද කාලේ ගොඩාක් බණ කියන අය මිනිසුන්ගේ පමණ ගැන තේරුමක් තියෙනවද කියන එක හිතන්ට සිද්ධ වෙනවා. කියන්නේ මේ මිනිසුන්ට, ඇත්තටම මිනිසුන්ට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ට අපි කියන එක හරියටම ඇහෙනවද? අපි කියන එක හරියටම මිනිසුන්ට තේරෙනවද? මිනිස්සු හරියටම මේක තේරුම් ගන්නවද? හරි ඉලක්කයට මිනිස්සු යනවද කියන එක අපිට යම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මිනිසුන්ට එක එක විදියට ඇහෙන්නේ. අපි දිව්‍ය ලෝක ගැන විස්තරයක් කිව්වත් එතකොට හිතන්නේ දිව්‍ය ලෝකෙ සමාදම් කරවනවා කියලා. හැබැයි මේකේ අර්ථය ඒක නෙවෙයි. දෙව්ලොව මීට වඩා ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. මීට වඩා. ඇයි මිනිස්සු මේ ගෙවල් දොළවල් වල ප්‍රශ්නත් එක්ක, අඹුදරුවන්ගේ ප්‍රශ්නත් එක්ක, හදි හුනියම් ප්‍රශ්නත් එක්ක, අමනුස්ස බලපෑම් එක්ක, ඊළඟට අසත්පුරුෂයොත් එක්ක, මේ මහා ඊළඟට හැම තැනම එක එක විදිහට බණ කියනවා, ඒවත් එක්ක කැලැත්ති කැලැත්ති ඉන්නේ අද සත්වයා. එතකොට ඔහුට වරදින ඉඩකඩ හැම පැත්තෙම වැඩි. වරදින ඉඩකඩ වැඩි. එතකොට ඒ වගේ කෙනෙකුට නිවන පිණිස මේ රැකවරණයක් තියෙන ස්ථානයක රැඳීම පිණිස තමයි සුගති සම්පත්තිය පිණිස බුද්ධ වචන ඉස්මතු කරන්නේ. එතකොට එහෙම නැතුව මේ නිවන්ෙන් බැහැර කරනවා කිව්වොත්, නිවනින් ඈත් කරනවා කියලා කිව්වොත් එහෙම ඒක ඔහුගේ මුසාවක්. මේ ලෝකෙ සිහිනකින්වත් කවුද නිවනින් ඈත් වෙන්නේ? සිහිනකින්වත් නිවන එපා කියන්නේ කවුද? ධර්මයේ දන්න කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ වචනයට හිත පහදවගෙන නම් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ සතුටෙන් ඉන්න, නිවන පතන්න කියලා. නිවන පතන්න කියලා. ඊට පස්සේ දැන් ඔන්න වැස්ස කාලේ නම් ඊළඟට ගම් වතුර ගලනවා. ඒක ආසේ කොරෝනා. ඒතර මේ වගේ කොරෝනා වසංගතයේ පැතිරිලා මිනිසු තැන් තැන් වල මැරෙනවා. ඒක බඳුකට මහා වැසි හැදෑලෙනවා, ගම් වතුර ගලනවා, ඒ දඬු පාලං කැඩෙනවා, මිනී මරනවා, හොරකම් කරනවා, ඇක්සිඩන්ට් වෙනවා, මගේ අම්මෝ කරදරකම් කටලු ගොඩ. ඕවටම වෙනව මාධ්‍ය තියෙනවා. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් මැරෙන, ගම් වතුර ගලන, කඩා බිඳෙන ඔක්කොම නස්පැති ටික පෙන්නනවා. ඒකාසේ දේශපාලඥයෝ රට කනවා. ඔය ඔක්කොම අවකාශය වෙනවා. ඒකාසේ ගෙවල් වල ඉන්නේ උන් ලෙඩ වෙනවා. අතේ මිතේ සල්ලි නෑ. භවභෝග විනාශ වෙනවා. මහා නස්පැත්ති ගොඩක්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට වදාලා බුද්ධ වචනය. ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා, අද්වා භික්ඛවේ සංඛාරා, අනස්සාසිකා භික්ඛවේ සංඛාරා. පින්වත් මහණෙනි, මේ විදිහට සියලු සංස්කාරය අනිත්‍යයි, අස්ථිරයි, අස්වැසිලි රහිතයි. දීඝරත්තං ඕ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං. මේ දීර්ඝ සංසාරේ ගොඩාක් දුක් වින්දා අපි. තිබ්බම් පච්චන භූතං, දරාගන්න බැරි දුක් වින්දා. වියසනම් පච්චන භූතං ඥාති වියසන භෝග වියසන රෝග වියසන වලින් සිය දිවි හානි කරගෙන තිනවා සංසාරේ. ඒ කියන්නේ භව භෝග නැති වෙද්දි දරා ගන්න බැරුව සිය දිවි නසාගෙන. තමන් ආදරය කරන අය නැසෙද්දි වෙනසෙද්දි ප්‍රිය විප්පයෝගේ දරා ගන්න බැරුව සිය දිවි හානි කරගෙන. රෝග දරා ගන්න බැරුව සිය දිවි හානි කරගෙන. තමන්ගේ බහුභෝග නැති වෙද්දි සංසාරේ අපි පිස්සු හැදිලා ඇඳිවත නැතුව පාරි දුවලා තියෙනවා ඔබත් මාත්. තමන්ගේ වස්තු ගඟේ ගහගෙන ගිහිල්ලා ගින්නට අහුවෙලා ආදරය කරන අය හිතවත් අය ප්‍රියමනාප අය නැසිලා වෙනසිලා දුක දරා ගන්න බැරුව හිත උමතු වෙලා උමතුවේ මහපාරේ දුවලා තියෙනවා ඔබත් මමත්. ලේ රෝග ගැනම කල්පනා කරලා කරලා මොලේ අවුල් වෙලා තියෙනවා. සිය දහස් වතාවක් කෝටි ප්‍රකෝටි වතාවක් සංසාරේ ඔබටත් මට. මේකට තමයි සංසාරය කියන්නේ. සංසාරේ චූටි ස්වභාවයක් ඔය පේන්නේ ගම් වතුර. භවභෝග විනාශ වෙන ඒවා. ලෙඩ දුක් හැදෙන ඒවා. වසංගත. ඥාති මැරෙන ඒවා. මේ ඔක්කෝම සංසාරී යන් ස්වභාවයක් ඇහැට පේනවා ඔය. ඒවන් අනිච්චා භික්කවේ සංඛාරා. අහන්ට පින්වත්නි බුදුරජාන් වහන්සේගේ වචනේ. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. අස්ථිරයි. අස්වැසිලි රහිතයි. ඒ නිසා මේ දුක්ඛිත සංසාරයෙන් මිදෙන්න ආස කරන්න. කැමති වෙන්න. නිවන පතන්න. නිවනම ලැබේවා කියලා. කරන සෑම පිනකින්ම එපා වෙනත් ප්‍රාර්ථනා නම් නිවනම ලැබුණොත් ඇති. මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න. ඊට පස්සේ අපි බලමු අපේ ජීවිතේ චතුරාර්ය සත්‍ය. දැන් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ බුද්ධ දේශනාව චතුරාර්ය සත්‍යනේ. ඒතොර චතුරාර්ය සත්‍ය ධර්මය පිළිගන්න බැරි නිසා තමයි මේ ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ. ජාති විදුක්ඛ, ඉපදීම දුක, ලෙඩවීම දුක, වයසට යෑම දුක, මරණය දුක, ප්‍රියංගෙන් වෙන්වීම දුක, අප්‍රියං හා එක්වීම දුක, කැමැති දේ නොලැබීම දුක, පංච උපාදානස්කන්ධයේ දුක. ඒ දුකට අපි කැමති නැහැ. අපි බුදුරජාණන් වහන්සේ වචනේ විශ්වාස කළේ නැහැ. මරණය කියන එක දුකං කියලා. ඒ වචනේ විශ්වාස කරගන්න බැරුව ඒක දරා ගන්න බැරුව ඇයි මැරුණේ කියලා අඬනවා. රෝග ව්‍යසන වලින් ජනයා වෙලා ගනිති. ලෙඩවීම දුකක් කියන බුද්ධ වචනේ විශ්වාස කර ගන්න බැරුව දරා ගන්න බැරුව දකින්න බැරුව ඇයි මෙහෙම වෙන්නේ කියලා වැළපෙනවා. හිතවත් ප්‍රියමනාපය තමාව අත්හැරලා යද්දී ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා බුද්ධ වචනේ විශ්වාස කරගන්න බැරුව අදහා ගන්න බැරුව ප්‍රඥාවෙන් දකින්න බැරුව හඬනවා වැළපෙනවා කන්නේ නැහැ. ප්‍රියංගෙන් වෙන් වුණාම බොන්නේ නැහැ. එයාව මතක් කරනවා, කෝල් කරනවා, මැසේජ් ගහනවා, ෆොටෝ ළඟ තියාගෙන ඉන්නවා, සිහි කරනවා. බුද්ධ වචනේ විශ්වාස කරගන්න බැරුව ප්‍රඥාවෙන් දකින්න බැරුව ජනයා ශෝක කරන හැටි දුටුවාද? මේ විදිහට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායාසයෝ උපන් සත්වයාට උරුම වෙලා තියෙද්දී ඒවා දරා ගන්න බැරුව මේ සත්වයා බුද්ධ වචනේ විශ්වාස කර ගන්න බැරුව මේ සත්වයා වැළපෙන හැටි. තෘෂ්ණාව දුකට එකම හේතුවයි කියලා බුදුරජාන් වහන්සේගේ වචනේ විශ්වාස කරගන්න බැරුව දරා ගන්න බැරුව දකින දකින දේට ආස කරලා අහන අහන දේට ආස කරලා හිතන පතන දැනෙන දේවල් වලට ආස කරලා මේ ජනයා විඳින දුක පේනවද? ආසාව නිසා, ප්‍රේමය නිසා, ආලය නිසා, ඡන්දය නිසා, රාගය නිසා, ඇලීම නිසා මේ සත්‍යය විඳින දුක පේනවද? මේක දුක්ඛ සමුදය. ඊට පස්සේ මේ තෘෂ්ණාවෙන් නිදහස් වීම අමා මහ නිවනයි කියලා. සාන්තයි ප්‍රණීතයි කියලා විශ්වාස කරන්නේ නැති නිසා නිවනක් පතන්නේ නැතුව වෙනත් දෙයක් පතන හැටි පේනවාද? දැන් මට ළඟදීන් මට මතක හැටියට පිටු 16ක් 18ක්ද මන් දන්නේ CR මුළු CR පොතක් කිව්වට කමන්නේ. දුක් ගැනවිල්ලක් ලියලා උපාසිකාවක් පොළොගහවට ලියුමක් කියලා. මනුෂයා නිසා අන්ත දුක් විඳලා. අන්ත දුක් කියන්නේ මනුස්ස ලෝකේ නොවිඳිනා දුක් මිනිහා නිසා ගෑනි විඳලා. විඳලා විඳලා විඳලා විඳලා විඳලා විඳලා විඳලා ඕම ඉන්න අතරේ දැන් මේ මනුෂයා ඇක්සිඩන්ට් වෙලා මැරුණා. දැන් මේ කාන්තාව පූජාවල් තියෙතියා පින් කර කර අර මනුෂයාට පින් දෙදී හිතෙන් පතනවා. ඔයා මැරුණත් මැරිලා ඒ ලෝකෙදීන් හරි මගේ ආදරේ තේරුම් ගන්න කියලා. අන්ත දුක් විඳලා මනුෂයා නිසා දැන් බඹසර රකිමින්. එයා බ කියනවා මම බඹසර සමාදන් වෙලා. මම බ්‍රහ්මචාරී සීලේ පුරුදු කර කර මගේ ස්වාමියාට පින් දෙදී මං කියන්නේ ඔයා ඉන්න ලෝකෙකදී මං ඔයාට හැබවින් ආදරය කළ බව තේරුම් ගන්න. මොනවද මේ ලෝකේ? මොනවද මිනිස්සු හොයන්නේ? මිනිස්සු මොනවද පතන්නේ? දුක් විඳ විඳ දුක් විඳ විඳ දුකට ආසා කර කර දුකම පතනවා. තවත් පතනවා. තවත් පතනවා. දැන් කටිනේ පින්කම බාරගත් උපාසිකාවක් දුක් ගැනවිල්ලක් කියනවා. දැන් ඒ උපාසිකාවට ස්වාමියා නිසා, දරුවෝ නිසා, සමාජ නිසා, පරිසරය නිසා ගොඩාක් දුක් කරදර මැද්දී තමයි දැන් කටින චීවර පූජාවට ඇය සූදානම් වෙන්නේ. ඉතින් මම කිව්ව උපාසිකාව ස්වාමියාගෙන් දුක් විඳිනකොට දැන් කටින චීවර පූජාව කියලා කියන්නේ දෘඪ දැඩි සිඳින්න බැරි මහා පිනක් රැස්වෙන චීවර පූජාව. ඔබ දන්නවද? අද වාගේ ඉල්පුම් පොහොය දවසක සංකස්සේදී අනාගතයට පහළ වෙන මෛත්‍රී බෝධිසත්වයෝ මේ පැවිදි වෙලා වස්වසලා ඒ තෙරුන් වහන්සේගේ වස් කාලයෙන් පස්සේ චීවර ලැබුණා. වස්වැසු භික්ෂූන්ට ලැබෙන අපි දැන් අද කාලේ කටන සිවුරු කියමුකෝ, ඒ වගේ චීවරයක් ලැබුණා. ඒ ලැබිච්ච චීවරේ අද වාගේ ඉල්පුම් පොහොය දවසක ඒ තෙරුන් වහන්සේ පොරව ගන්න නැතුව බුදුරජාණන් වහන්සේට ඒ සිවුරෙන් වියනක් බැඳා. බුදුරජාණන් වහන්සේගේ ආසනේ උඩ ඒ ආසනේ වැඩ ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි අනාගතේ මෛත්‍රී නමින් සම්මා සම්බුදු බවට පත්වන්නේ මේ භික්ෂුවයි කියලා විවරණ දුන්නේ ඉල්පෝයි දවසට. කටින සිවුර මුල් කරගෙන. එතකොට වස්සාවාසික චීවරයක් කියලා කියන්නේ වස්වැසු සංඝයාට දෙන චීවර පූජාව. ඒක අමුතු දෙයක්. ඒක උතුම් චීවර පූජාව. එතකොට මම අර උපාසිකාවට කිව්වා, ඉතින් ඒ උතුම් චීවර පූජාවකට උපාසිකාව සූදානම් වෙද්දී ස්වාමියාගෙන් කරදර එනවා නම් ස්වාමියාගේ කරදර සහිතව මේ යන සංසාරයෙන් නිදහස් වෙන්නම කටින චීවර පූජාව උපකාර වේවා කියලා හිතන්න කියලා. දරුවන්ගෙන් කරදරෙද්දී දරුවන්ගෙන් විඳවා විඳවා යන සංසාරයෙන් නිදහස් වීම පිණිසම මේ කටින චීවර පූජාව උපකාර වේවා කියලා හිතන්න කියලා. අභූත චෝදනායිද්දී අභූත චෝදනා සහිත සංසාරයෙන් නිදහස් වීම පිණිසම මේ කටින චීවර පූජාව උපකාර වේවා කියලා. මංක උපාසිකාව චිත්ත පීඩායේදී මේ සිත විඳවන විඳවා විඳවා යන සංසාරයෙන් නිදහස් වීම පිණිසම කටින චීවර පූජාව උපකාර වේවා කියලා. දැන් පිනකින් සතුට වෙනවා. ඒ සතුට ගොඩක් වෙලා තියෙන්නේ මොනකක් හරි කරදරයක් කඩාපත් වෙලා අර සතුට නැති වෙනවා. උපන් සතුට වහා නැති වෙන මේ අනිත්‍ය වූ සංස්කාර අවබෝධ කර ගැනීම පිණිස කටින චීවර පූජාව උපකාර වේවා කියලා. හිතන විදිහටම පින්කම කරගන්න බෑ. හිතන විදිහටම යමක් සිදු නොවන සංසාරයෙන් නිදහස් වීම පිණිස කඨින චීවර උපකාර වේවා කියලා මං කිව්වා. උපාසිකාව, ඔබට කරදර බාධා කෝටියක් පැමිණෙද්දී ඔබ ඔය විදිහට හිතුවොත් ඔබ කෝටි වාරයක් සසරෙන් නිදහස් වෙන්න හිතනවා. උපාසිකාව, ඒ ඔබට බොහෝ කාලයක් හිත පිණිස සුවය පිණිස පවතිනවා. කඨින චීවරේ පින ඒ කාන්තයෙන් සසර දුකෙන් නිදහස් වීමටම ගොනු වෙලා නූලට ඇමිනෙනවා. කොයිතරම් හොඳයිද? ප්‍රාර්ථනාව හරියට තියාගන්න ඕන. මේ කාම සම්පත්ති නම් පතල වැඩන්නේ. මිනිස්සු කාමයේම පතින, හොඳට කන්න, හොඳට අඳින්න ඕන, ඊළඟට හොඳට ගෙවල් දොරවල් ඕන, මගේ කොණ්ඩේ දිගට ඕන, මට ලස්සන ඕන, මෙහෙම කිය කාමයේම පත පතා පින් කරනවා. උපදීන ඔය බටහිර ජාතීන් වෙලා සුදු මිනිසුන්ට ඔය පංචකාමයේම තියෙනවානේ. හොඳ ගෙවල්, හොඳ වාහන, හොඳ මේ දරුවෝ, ඉගෙන ගන්න දරුවෝ, ඊළඟට තැන් තැන්වල ඇවිදලා හැප සම්පත්, කාමය. ඔවුන් සංසාරේ පින් කළා තියෙන්නේ පංචකාමයට මිසක්කා තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න නෙවෙයි. ධර්මය අවබෝධ කරන්න පින් කරපු කෙනා දුගියෙක් වුණත්, මඟියෙක් වුණත්, යාචකයෙක් වුණත්, ඇඳගෙන ඉන්නේ වැරහැලි වුණත්, ඒව ඇඳගෙන හරි ධර්මය අවබෝධ කරනවා. කණ්ඩ නැතු අර ලෝසක වගේ ඒ ඇත්තෝ පවා සසනින් එතර කියා. ඒ නිසා මොනවනතක් කමන්නේ, මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වීමක් ඇත්තන් ඒක කුයි තරම් හොඳද. ඒ නිසා නිවනම පතන්න පින්වත්නි, මේ සසර දුකෙන් නිදහස් වීමම පතන්න. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේ දැන් කරදර කංකටලු හැම එකක්ම වැරදි හැම කරන්නේ. දැන් ස්වාමියාගෙන් බැටකද්දි, බිරිඳගෙන් බැටකද්දි, අභූත චෝදනා එද්දි, රැකියා ස්ථානවල බැටකද්දි, දරුවන් නැති බවෙන් බැටකද්දි, දරුවන් සිටින බවෙන් බැටකද්දි, ඒ හැම මොහොතකම මේ වාගේ විඳවන සංසාරයෙන් මාව නිදහස් වෙනවා නම් කොයිතරම් හොඳද කියලා නිවනම පතන්න. මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබිච්ච එක ගැන, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිච්ච එක ගැන, සෑය බෝධි විහෙර විහාරවලට වතපිළිවෙත කරන්න ලැබිච්ච එක ගැන සතුටින් වාසය කරන්න. වෙන මිනිස්සු විඳවනවා, ඒ අයට බුදුබණක්වත් නැහෙනේ. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ වචනයක් තියෙනවා, සාධාරණේ විහඤ්ඤන්ති. සාධාරණේ හොයන්න ගියොත් වෙහෙස විතරයි කියලා. බලන්න අපේ ජීවිතේ හැම පීඩාවක්ම වෙන්නේ සාධාරණ අසාධාරණ බව හොයන්න ගිහිල්ලා. ඒක සත්‍යයි කියලා විශ්වාස කරන්න බුද්ධ වචනේ. විශ්වාස කරලා සතුටින් ඉඳ නිවනම පතන්න. සාධාරණ අසාධාරණ වෙහෙසට පත්වන මේ සසර දුකින් නිදහස් වෙන්න මේ පින් උපකාර වේවා කියලා. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ වචනය සබ්බම් පහය ගමනියම්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පහන මොහොතේ අවසාන වශයෙන් අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වුණ ශ්‍රී සද්ධර්මය. වය ධම්මා සංඛාරා, මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි, වෙනසී යනවා. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදිව කුසල් දාන් වඩන්න කියන කාරණාව. ඒ නිසා මේ සංස්කාරය කොහොමටත් නැසෙනවා. අපිට මේ තියෙන හැම දෙයක්ම අත්හැර ගන්න වෙනවා. මරණයේදී උසම අදිනකොට හොඳට තේරෙනවා අපි මේ ලෝකෙත් එක්ක කොච්චර බැඳිලාද කියලා. අත්හැර ගන්න බෑ. අමුදරුව මතක් වෙනවා, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, වතුපිටි, මේ හැම දෙයක්ම මතක් වෙනවා. ඒ වෙලාවට ඔබගේ හිතේ කොනක හරි තිබ්බොත් සබ්බම් පහය ගමනියම්, සියල්ල අත්හැර යා යුතුයි. ඒ වෙලාවට ඔබට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක් කියලා හිතාගෙනම මැරෙන්න කොයිතරම් ඒක උතුම් දෙයක්ද. ඔහුගේ මරණේ ලාමක නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක් කියලා හිතාගෙනම මැරෙනවා. සබ්බම් පහය ගමනියම්, සියල්ල අතහැර යා යුතුයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. එනිසා මේ හැම එකක්ම වෙනස් වෙද්දී අනිත්‍යයි. ඒ කාලේ ළමයි ඇඳ විදියට නෙවෙයි දැන් ළමයි අඳින්නේ. ඒ කාලේ කාපු බීපු විදියට නෙවෙයි දැන් කාලේ කන්නේ බොන්නේ. එනිසා මේ ඔක්කොම දිහා දැක බලා අනිත්‍යම සිහි කරනවා. මේ අනිත්‍යයි, වෙනස් වෙලා යනවා කියලා. අනිත්‍ය වෙනස් කරන්න යන්න එපා. ඒ හේතුව එකෙන් විඳවන්නේ ඔබ විතරයි. අනිත්‍ය වෙනස් කරන්න බෑ. අනිත්‍ය තියෙන වෙනස් කරන්න නෙවෙයි, අනිත්‍ය තියෙන අවබෝධ කරන්න. ඒ නිසා මේ වාගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අහන්න, ඒ බුද්ධ වචනේ විශ්වාස කරන්න. ඒක ඔබට බොහෝ කාලයක් හිත පිණිස, සුවය පිණිස පවතිනවා. ඔබ නිවනට පමුණුවන, ඔබ නිවනට කැඳාගෙන යන ඒකායන මූලික අරමේ දේ බවට පත් වෙනවා මේ බුද්ධ වචනේ අහන එක, බුද්ධ වචනේ විශ්වාස කරන එක. ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. ඒ නිසා අද ඉල්පුම් පොහොය දවසේ චූල ගෝපාල සූත්‍රයේ දේශනාවයි වදාළේ. ඒ දක්ෂ ගොපල්ලා චූටි වහු පෙටියා පවා මහා සැඩපාරකින් ඉතර කරවපු කතාව. බුදුරජාණන් වහන්සේ සියල්ල කෙරෙහි දක්ෂයි. බුදුරජාණන් වහන්සේ සංසාර සාගරේ සත්වයා මනාව ඉතර කරවනවා. එහෙව් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්න ඕන කියලා හිතනවා නම්, ඒ ධර්මයේ විශ්වාස කරන්න ඕන කියලා හිතනවා නම්, ඒක ඔබට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. පාමෝජ්ජ බහුලා හෝත. ඒ නිසා සතුටෙන් වාසය කරන්න බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච එක ගැන නිවනම පතන්න. ඒක තමයි අද ධර්මානුශාසනාව. ඒ නිසා මොහොතක් පාසා රැස්සූ මේ සියලු පින් කුසල් දහම්වල බලෙන් අපිටද සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.